මට පැහැදිලිවම තීන තීන්දුව ගැනීමේ අවස්ථාව ලැබෙනවා නම් ඒක නිසි තැනද සම තැනද නෙමෙයි අධ්‍යාපනික වශයෙන්ද වෘත්තිමය වශයෙන්ද සමාජික වශයෙන් නෛතික වශයෙන් මේ ඔක්කොම ගත්තම කාන්තාවට සැබවින්ම සම තැන කෙසේ වෙතත් නිසි තැනවත් ලැබිලා තියෙනවද කියන එක ප්‍රශ්නේ. මේක ඇත්තටම බැලරූම් ප්‍රශ්නේ මේ ප්‍රශ්නේ නිරාකරණය කර ගැනීමට නම් අපි මේ සම්බන්ධයෙන් කතිකාවක් විතරක් නෙමෙයි මේ සම්බන්ධයෙන් යම් කිසි කාන්තා ජාලයක් සේවාවක් සකස් කළ ගැතියුතුයි. යහපාලනය තුළින් බලාපොරොත්තු වෙන්නේ අපි ඒක.